දැන් අවබෝධය එන්නේ කාටද? සිතට. මාර්ගඵල එන්නේ සිතට. ප්‍රඥා පාලෙන් සිතට. එතකොට දැන් මේ ඔක්කොම එන්නේ සිතට නම් ඉස්සෙල්ලාම අඳුන ගන්න ඕනේ මොනවද? ඒක අඳුන ගන්න නැතුව ප්‍රඥාව අඳුර ගන්න යනවා. සිත අඳුර ගන්න අරමුණ අඳුර ගන්න යනවා. සිත කිසිම පිළිබඳ සිත පිළිබඳ මොකවත් අවබෝධයක් නැහැ. මාර්ගඵල අඳුන ගන්න යනවා. මාර්ගඵල අඳුන ගන්න පුළුවන්. ප්‍රඥාව අඳුන ගන්නත් පුළුවන්. ඉස්සෙල්ලා සිත අඳුන ගන්න එපායි. ඔක්කොමට කලින්. සිත අඳුනගෙන නැහැ. ඒ නිසා ඒ සිතේ මාර්ගඵලයට අඳුන ගන්න විදියක් නැහැ. ඒ අවබෝධය එයාට ඇඳින්නේ නැහැ. ඇයි ඒක අඳුන ගන්න එයා තාම ඒකට හදාලා මේ පරිපාලකේ අඳුරගෙන නැහැ. සිත අඳුරගෙන නැහැ. ලනුවක එල්ලෙන මිනිසෙකුට බිමට බාන්න ක්‍රමයක් තියෙනවා. අපි ඉනිමගක් තියලා මොනාරි උපකරණයක් තියලා ඒ මිනිසාව අල්ලලා කොහොමරි බිමට තියෙනවා. බිමට බාන ක්‍රමයක් තියෙනවා. ඔයා ගන්න පුළුවන්. හැබැයි බිම ඉන්න මිනිසාව බිමට බාන්නේ කොහමද? ඒත් ඒ මිනිසා ඉන්නේ බිමමයි. නමුත් කෑ ගන්නවා. අල්ලගන්න මාව අල්ලගන්න මේ පොළව ඇදවෙනවා මාව වැටෙන්න යනවා ලිස්සලා යන්න යනවා කියලා මේ මිනිස්සු කෑ ගන්නවා. ඇයි ඒ මිනිස්සුන්ට තේරෙනවා මේ පොළව වෘත්තාකාර නිසා මම ඉන්නේ පැත්තක තියෙන රටක නිසා දැන් මාව ලිස්සලා වැටෙන්න යනවා. ලිස්සලා වැටුනාම පොළව රවුන් නිසා ඕම මුලිස්සලා ගිල පල්ලෑ වැටෙන. එතකොට පල්ලෑ තියෙන ඒ අපායවල එහෙම නැත්නම් වෙනත් ග්‍රහලෝක තරලයකට ගිල වැටෙනවා. මිනිස්සු ලිස්සලා යන්න යනවා කෑ ගන්නවා. ඉතින් මිනිස්සු ගිහිල්ලා වරලා තට්ටු කරාම මේ මිනිස්සු හැරෙනවා. ඇරිලා මේ මොකද කියලා ඇහුවාම කියනවා මේ ලිස්සලා වැටෙනවා ඔයා තාම පොළවේ නිදාගෙන ඉන්නේ. එතකොට තමයි යට තේරුනේ මේ පොළවේ ඉන්න මිනිහෙක් වැටෙන්නේ නැහැ. එයාව තවත් බහන්න දිහාවකුත් නැහැ. හැබැයි උඩක යම්කිසි ආපදාවක එල්ලිලා ඉන්න මිනිහෙක්ව බහන්න ක්‍රමයක් තියෙනවා. එයි මේක අපි මෙතනට සම්බන්ධ කළේ කිව්වා මේ සිතත් මේ ආකාරයේ ක්‍රියා කරන එක. සිත එක ක්‍රමයකට රඳවන්න ක්‍රමයක් නැහැ. ඒකට හේතුව තමයි සිත දැනටමත් එක ක්‍රමයකට රැඳිලා තියෙන්නේ. සිත එක හරමුණක රැඳිලා තියෙන බව නොදන්නා කම නිසා අපි අපිට ඕන හරමුණක රඳවන්න හදනවා. දැන් හොඳම උදාහරණය තමයි කෝපයක් මෙතන තියෙනවා. ඇයි කෝපය අතන තිබුණ නැත්තේ කියලා ඉතුවොත් දැන් ප්‍රශ්නයක්ද නැද්ද? ප්‍රශ්නයක්. කෝපය මෙතන තියෙනවා. ඒක දැනගත්තාම ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඇයි? කෝපය එතන තියෙනවා. කෝපය එතන තියෙනවා කියන එක උත්තරයක්. ඇයි කෝපය අතන තිබ්බේ නැත්තේ කියලා අහුවාම දැන් එතන ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඒකට කරුණ හොයන්න ඕනේ. එතන තිබ්බේ නැත්තේ එතනට වඩා මෙතන පාසු නිසා. අත දික් කරලා ගන්න බැරි නිසා. ගේන කෙනා ආවේ මේ පැත්තෙන්නේ. ඒ නිසා යාට පාසුම තැන මෙතන මේ පැත්තේ තියෙන එක. ඒ පැත්තේ තියන වටේම යන්න එපාය. දැන් මොවගේ කරුණ කීපයක් විස්තර කරන්න ඕනේ. ඇයි කෝපය ඇයි අතනින් තිබ්බේ නැත්තේ? ඒක ප්‍රශ්නයක්. කෝපය මෙතන තියෙනවා කියලා කිව්වම ඒක ප්‍රශ්නයක් නෙමෙයි, ඒක උත්තරයක්. සිත අරහරමුණේ ඇයි තිබුණ නැත්තේ? සිත අරමුණක වැඩි වෙලා ඇයි පැවතුන් නැත්තේ කියන එකට වඩා සිත මේ අරමුණේ තප්පර 10ක් පැවතුනා. එච්චර තමයි යට පවතින්න පුළුවන්. ඒ ප්‍රමාණය පැවතුනා. සිත මේ හරමුණේ විනාඩි 5ක් පැවතුනා. සිත මේ හරමුණේ විනාඩි 15ක් පැවතුනා. එච්චර තමයි ඒ සිතට ඒ අරමුණේ පවතින්න පුළුවන්. පවතින්න පුළුවන් උපරිම වේලාව සිත පැවතුනා. ඇයි එක අරමුණක වැඩි වෙලා ඉන්නේ කියන ප්‍රශ්නෙට වඩා මේ හරමුණේ මෙච්චර වෙලාවක් හිටියයි කියන එක තමයි උත්තරේ. අපි ගොඩාක් දුරට මේ සිත අපට ඕන විදිහට පාලනය කරන්න හදනවා. සිත කියන්නේ ශක්ති විශේෂයක්. ඒක පාලනය කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක පාලනය වෙන්න පුළුවන් එකක්. සමහර යෝගිවරු ධ්‍යාන වඩනවනේ. ඒ ධ්‍යාන වඩන යෝගිවරුන්ට ධ්‍යාන වැඩෙන්නේ නැහැ. මොකද මේ ධ්‍යාන වැඩෙන්නේ නැත්තේ කියලා බැලුවාම කමඨාන මේ වැරදිලා නැහැ. කමඨාන හරි. එතකොට දීපු කෙනා වඩපු කෙනෙක්. එයා ඒක දන්න කෙනෙක්. එයා හරියටම කමඨාන දුන්නා. ඒ යෝගියාට කමඨාන හරියට තේරුණා. හැබැයි කමඨාන වැඩෙන්නේ නැහැ. මොකද්ද වැඩෙන්නේ නැත්තේ කියලා කිව්වාම මේ සිත අවබෝධ වෙන්න තැම්පත් වෙනවා. සිත පාලනය කරන්න කැළඹෙනවා. ඕක තමයි සිතේ ස්වභාවය. දැන් අපි සිතට එක අරමුණක තියන්න කියලා කම්පා කෙරුවොත් සිත පුදුමාකාර විදිහට මේ අසංවර වෙනවා. හැමතැනම දුවනයි. එයාව පාලනය කරන්න කරන්න පීඩනය වැඩි වෙනවා. පීඩනය වැඩි වෙනකොට ඒක තරංගයක් නිසා අණුවල ස්වභාවයකින් ක්‍රියා කරන නිසා විසිරලා යනවා. අවබෝධ වෙන්න වෙන්න සිත අපි තේරුම් ගන්න ගන්න වටහා ගන්න ගන්න සිත ඒක රාසි වෙලා නිවිල යනවා. සිතේ කරමුණක තියන්න තියෙන එකම ලේසිම ක්‍රමය තමයි අපි කලින් කිව්වයි මරමුණක තියන්න බෑ කියලා. දැන් අපි උත්තරයක් කියනවා. සිත එක අරමුණක තියන්න ලේසිම ක්‍රමය තමයි සිත නිවැරදිව අවබෝධ කර ගැනීම. සිතේ ක්‍රියාකාරීත්වය අවබෝධ කර ගැනීම. එතකොට සිත අපි එක අරමුණු කරන්නේ සිත එක අරමුණු වෙනවා. සිත පාලනය කරන්නේ සිත පාලනය වෙනවා. අපි කිසිම මොහතක සිත තැම්පත් කරන්න හදන්නේ නැහැ. හැබැයි සිත හැම මොහොතෙම තැම්පත් වෙනවා. එනම් භාවනා යෝගියා භාවනා වඩනකොට විශේෂයෙන්ම දැනගන්නට ඕනේ භාවනාව නෙමෙයි ඒ භාවනා තුලින් තමන් තුල ක්‍රියාත්මක වෙන ධර්මතාවයයි දැනගන්න ඕනේ. දැන් නාස්තුඩේ සිත තියෙනවා. දැන් නාස්තුඩේ සිත තියෙන කෙනා නාස්තුඩ ගැන මෙනෙහි කරගෙන ඉන්නවා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ප්‍රාථමික මට්ටමින් ප්‍රශ්නයක් නෙමෙයි. ඇත්තටම නාස්තුඩේ සිත තිබ්බාම මොකද්ද වෙන්නේ කියලා එයා හරියටම දැනගෙන හිටියේ නැත්තම් අවුරුදු කීයක් කරන්න ඕනේද? සමහරට බව ගානක් යන්න වෙනවා. ඇයි? නාස්තුඩක සිත තිබ්බාම එයාට වෙන දෙයක් දන්නේ නැහැ. ඒ ධර්මතාවය දකින්නේ නැහැ. ඒ නිසා ඒකට යන කාලය වැඩි. එහෙනම් හැම කමඨාණක්ම අපට දීර්ඝ කාලිනව පවතින්නේ හැම භාවනාවක් තුළම ප්‍රතිඵල නොලැබෙන්නේ ප්‍රමාද වෙන්නේ ප්‍රධාන හේතුව තමයි ඒ පිළිබඳව තියෙන ධර්මතාවය අවබෝධ වෙලා නැහැ. ධර්මතාවය කිව්ව වෙන මොකවත් නෙමෙයි ඒ පිළිබඳව තමන්ගේ මානසිකත්වය සිත අවබෝධ වෙලා නැහැ. දැන් අපි සිත එක අරමුණක තියන්න හදනවා. සිත එක අරමුණක තියන්න හදනවා. ඒ තියන්න හදන සිත කොහෙන්ද ගෙනාවේ? පිට රටින් ගෙනාවද පිටසක් වලින් ගෙනාවද? ඒ සිත ගෙනාවේ තවත් අරමුණක ඉඳලා තමයි. මේක භාවනා යෝගියා දන්නේ නැහැ. අර අටුව කඩලා පුටුව හදනවා වගේ. ඇදුවාම මේ ආනවා මේ වලන් ටිකක් තියෙනවා නවන්න. අනේ අටුව කැඩුවානේ ඊයේ කියන්න තිබුණානේ ඒක තියාගන්න. පුටුව තියෙනවා. පස්සේ පුටුව කඩලා අටුව හදනවා වලන් තියන්න ඕන නිසා. ආයි ගෙදරට මේ ආරාධිත අමුත්තන් එනවා. ටක් ගාලා අටුව කඩලා ආයි පුටුව හදනවා. පුටුව ඇදුවාම අමුත්තයලා වාඩිලා හොඳට කතා කරලා තේ බීලා යනවා. තේ බීලා ගියාම ඒගොල්ලන්ට කෑම උයපු වලන් ටික හේදුවාම දැන් ආයි පුටුව කඩලා අටුව හදනයි. අර වලන් ටික තියන්න අටුව ඕනේ. ආයි පව් වෙන දට නෑදෑ ටිකක් ආයි අටුව කඩලා පුටුව හදන අර මිනිස්සුන්ට වාඩි වෙන්න. අවසට අර වලන් ටික තියන්න ආයි පුටුව හදලා අටුව වඩන. දැන් ඕක තමයි දැන් කෙරෙන්නේ කුටිය ඇතුළේ ඉඳලා. කුටිය වාගෙන අටුව පුටුව කරනවා පුටුව අටුව කරනවා. අර අරමුණේ මේ අරමුණට තියෙනවා ආයි මේ අරමුණ අර අරමුණට තියෙනවා. දැන් පුටුව ජීවිත කාලේ පැවතිලත් නෑ අටුව පැවතිලත් නෑ. වඩුව වයසට ගිහිල්ලා බැරි ගිහිල්ලා මැරෙනවා. ඇයි? මේ ගේ හදන වඩුව හරි දක්ෂ වඩුවෙන්. ආයතන 6 පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන මේ මිනිසත් භවයේ ඉවර කරන්න පුළුවන්. විමුක්තියට පත් කරන්න පුළුවන් දක්ෂ වඩුවෙක්. තමයි මේ බඹයක් විතර උස තියෙන මේ කය තුල පවතින සිත දක්ෂ වඩුවා. මේ වඩුවට දෙන්න ඕනේ දක්ෂ වැඩක් නේ. මේ දඩුවට වඩුවට දීලා තින්නේ ඇත්තටම කාලේ කරන වැඩක්. සිත හරමුණක තබන වැඩේ නිවැරදි වැඩක්. ඒක නිවැරදි. ඒක වරදක් නෑ. හැබැයි ඒක වැරද්දක් බවට පත් වෙනවා අනාගාමි රාත් කියන තැනට එනකොට. ඇයි? ඒගොල්ලෝ මේ නාස්තුඩේ සිත තියාගෙන ඉන්න කට්ටිය නෙමෙයි. ඒගොල්ලෝ ඊට වඩා ගැඹුරු දෙයක් දකිනවා. ඊට වඩා ගැඹුරු දෙයක් වඩනවා. වඩනවා කියන අර්ථයට වඩා වැඩෙනවා කියන අර්ථයයි ගැලපෙන්නේ. නමුත් පුදුජන කට්ටියට වඩන් දෙකක් තියෙනවා. ඒකල වඩවන එකක් තියෙනවා. හැමතිස්සෙම පුරුදු කරන එකකුත් තියෙනවා. ඒගොල්ලන්ට ක්‍රියාවක් තියෙනවා. එතකොට පුදුජන කෙනෙකුට සාපේක්ෂව අපි ගත්තාම අපි කියනවා මේ එක අරමුණක සිත තියාගන්න. එක අරමුණක සිත තියාගත්ත ගන්න කියලා කිව්වම මේ අරමුණ කුමක් විය යුතුද? ඒ අරමුණ සම්මාවට ගැලපෙන එකක් විය යුතුයි. දැන් එක අරමුණක තියාගන්න කිව්වම රාගික දේවල් මෙනෙහි කරනවා. ගණිකාව ගැන කල්පනා කරනවා. තැබෑරුමේ මත්පැන් ගැන කල්පනා කරනවා. සත්ව හිංසාව ගැන කල්පනා කරනවා. පලි ගැනීම ගැන කල්පනා කරනවා. බොරු කියන ඒවා පිළිබඳව කල්පනා කරනවා. සොරකම් පිළිබඳව පෝසත් වීම ගැන කල්පනා කරනවා. දැන් මේව පස්පවුනේ. මේවා කල්පනා කරනකොට සිත දැන් අරමුණු කීයක හිටියද? එකක තමයි හිටියේ. එයා රාගයේ පය 15ක් කල්පනා කරනවා නම් ඒ පය 15ම එකම අරමුණේ තමයි හිටියේ. එකම රාගය තුල හිටියේ. දැන් එයාට කරගෙන තියෙන්නේ අකටයුත්ත. ඇයි මේ කෙලෙස් මෙනෙහි කරන්න මෙනෙහි කරන්න භවයක් ඇදෙනවා. නිකලෙස් මෙනෙහි කරන්න පින්කම් කුසල්කම් ඒ කරපු හොඳ දේවල් ඒ යහපත් දේවල් මෙනෙහි කරනකොට එතකොටත් එයා ඉපදෙනවා. හැබැයි අරතරන් දුක් විඳින්නේ නැහැ. සැපෙන් ඉපදෙනවා. සැපේ බලාපොරොත්තු වෙන කෙනාට කුසල් මෙනෙහි කරුවම එතන ඉපදෙනවා. හැබැයි දුක් බලාපොරොත්තු වෙන කෙනෙක් සැපේ මෙනෙහි කරනවා එහෙම නැත්නම් කුසල් මෙනෙහි කරනවා කියන්නේ යට කරදරයක්. එයා බලාපොරොත්තු වෙන්නේ කනේ පාරවල් පොළු පාරවල් කන්න බොන්න නැතුව පාරවල් වල නිදාගෙන ඉන්නේවා හැමතැනම අසරණ වෙන එකක් දුක් වෙන එකක් එයා බලාපොරොත්තු වෙනවා. එයාට කුසල් මෙනෙහි කරලා හරියන්නේ නැහැ. පින් මෙනෙහි කළා වැඩක් නැහැ එයාට. එහෙනම් එයා මොනවද මෙනෙහි කළ යුත්තේ? අකුසල්. පස්පව මෙනෙහි කළාම තමයි එයාට ඒ ජීවිතය හම්බෙන්නේ. දැන් මෙතන තියෙන ප්‍රශ්නය අපට ඉපදෙන තැන යහපත් වෙන්නවත් අපේ ඉපදෙන තැන අයහපත් වෙන්නවත් නෙමෙයි. මේක ඉවර වෙන්නේ කවදාද? ඉවර වීමක් නේද අපට අවශ්‍ය? නමුත් දැන් මේ දෙකෙම ඉවර වීමක් නැහනේ. අපේ අරමුණ විය යුත්තේ සම්මාවෙන් ඒක මධ්‍යස්ත විය යුතුයි. අටලෝ දාමට අවුෙන්නේ නැති එකක්. අටලෝ දාමෙන් නිදාසෙච්ච අරමුණක් විය යුත්තේ. අන්න ඒ අරමුණේ පවතිනවා නම් විනාඩියෙන් විනාඩියට අරමුණු වෙනස් වෙනස් ප්‍රශ්නයක් නැහැ. එයා ඉන්නේ නිවැරදි අරමුණේ. දැන් අපි එක අරමුණක කොච්චර වෙලාවක් ඉන්නවද කියලා පරික්ෂා කරනවා. එක අරමුණක සිත කොච්චර වෙලාවක් තියාගන්න ඕනේද කියලා පුස්සා කරනවා. හැබැයි මේක ඉපදෙන්නේ නැති තැනක හිටියද කියලා අපි කල්පනා කරන්නේ නැහැ. මේ අරමුණ මධ්‍යස්ථගත වෙලා තිබුණාද කියලා අපි කල්පනා කරන්නේ නැහැ. නැවත ඉපදෙන තැනක හිටියාම ඒ අරමුණ කොච්චර හිටියත් අපිට ඇති වැඩේ මොකද්ද? දුකක්මනේ අටගන්නේ. එනං එක අරමුණක කොච්චර වෙලා හිටියද කියන එකට වඩා වඩාත්ම වැදගත් වෙන්නේ එයා නිවැරදි තැන හිටියද කියන එක. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල හිටියද කියන එක. සතර සටිපට්ඨානය තුල හිටියද කියන එකයි වැදගත් වෙන්නේ. මෙන්න මේක බලන්න බැරි නම් මේක තේරුම් ගන්න බැරි නම් එයා කොච්චර අරමුණේ හිටියත් වැඩක් නැහැ. එයා එක්ක අන්ත දෙකේ අරමුණවල ඉඳලා තින්නේ. එනං වැඩිපුර අරමුණක ඉන්න උත්සාහ කරනවා කියන වෑයමත් සමහර විට උත්පත්තියක් නිර්මාණය කරනවා අපට. වැඩිපුර වෙලාවක් ගත කිරීම තුළින් දැන් මාන්නයක් ඇදෙන්නේ නැද්ද අපට? අද නම් මේ පැයක් විතර මේ එකම අරමුණේ තමයි හිටියේ. ඊ අරමුණේ හින්ද බැරි වුණා. හැබැයි පච්චාතාප වුණා. හරියට පසුතැවුණා. හැබැයි දැන් අරමුණක පැය දෙකක් විතර හිටියයි කියලා පුදුමාකාර දෙයක් සන්තෝෂ වෙනවා. දැන් උඩඟුකමක් ඇවිල්ලා නේ. ආහංකාරයක් ඇති වෙලා නේ. ඊ අරමුණක ඉන්න බැරි වුණා. හැබැයි ඒ පච්චාතාපේ ඒ පසුතැවීම මේකට වඩා මොනතරම් වටිනවද? පසුතැවීමේ සිත නැවතේ වැරද්ද කරන්නේ නැහැ. එයා නියතමානි කෙනෙක් පසුතැවෙනවා කියන කෙනා. හැබැයි පසුතැවෙන්නේ නැහැ කියලා කියන්නේ එයා වැරද්ද අදා ගන්න නැහැ කියන එක. එයා නැවත නැවත කරනවා කියන එක. එහෙනම් මෙයා දැන් පසුතැවෙන්නේ නැහැ කියන තැනට ඇවිල්ලා ඒක ගැන සන්තෝෂ වෙනවා, පාරට්ටු කරනවා, වටිනාකමක් දෙනවායි කියන්නේ. එයා පිරියනවා. අරමුණක ඉන්න අපි සිත පීඩවනවා කියන්නේ තවත් අරමුණ කිටපු සිතක් තමයි අරගෙන ආවේ. මෙන්න මේ අඩුව නිවැරදි කරගත්තේ නැත්නම් මේක හරියට ප්‍රඥාවෙන් දැකලා නිවැරදිව වැඩුවේ නැත්නම් එයාට ඒ මාර්ගේ යන්න බෑ. යන්න පුළුවන්. ගොඩාක් කල් යනවා. භව කල්ප ගණන් යනවා. ඇයි? එයා ඒ පිළිබඳව අවබෝධය නැ දැනවත් වෙලා නැහැ. එයාගේ සිත එයා අඳුරන්නේ නැහැ. හැම මොහොතෙම සිත හරමුණක පවතිනවා. ඒ පවතින සිත අඳුනාගත්තාම දැන් අපි එක අරමුණේ පවතිනවා. කොච්චර සරලද? අපි අරමුණක් අදන්නේ, අපි අරමුණක සිත තියන්නේ. සිත හැම මොහොතෙම අරමුණක පවතිනවා. ඒ පවතින සිත අපි හඳුනාගත්තාම අපි අරමුණේ පවතිනවා. අපි අරමුණේ පවතින. ඔච්චරයි අරමුණක පවතින්න කරන්න තියෙන දේ. හැබැයි ඒ පවතින අරමුණ කුසල් අකුසල් වෙන්න පුළුවන්. හොඳ තැනක උප්පත්තියක් අදන එකක් වෙන්න පුළුවන් ඒ හරමුණ. එම නැත්තම් දුක්සහිත තැනක ඉපදෙන එකක් අදන එකක් වෙන්න පුළුවන්. ඒ කුමක් වුණත් ඒක ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් දකින්නවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් දකින්නවා කියනකොට දැන් ගැටලුවක් එනවා. දැන් ස්වාමීන් වහන්සේලා 89ක් ඉන්නවා නිකන් උපමාවකට. ඒ 89ට ගිලම්පස හදනකොට එක නමකට දෙනමකට වැරදෙන්නේ නැද්ද? නොලැබී යන්නේ නැද්ද? ඒ නොලැබිච්ච ඒ දෙනම කවුද? අසාධාරණයට පත් වෙච්ච කට්ටිය. අර කට්ටිය සාධාරණයක් ඇති. ඇයි? අර කට්ටියට ඔක්කොම ගිලම්පස ලැබුණා. උන්වහන්සේලා කොහමර අත්හැරුණා. ඒ අත්හැරන නිසා උන්වහන්සේලාට අසාධාරණයක් වුණා. එහෙම කියලා අපි දෘෂ්ටියක් අදා ගන්නවා. මේ ලෝකේ මේ අසාධාරණයක් නැහැ. ඒ කට්ටිය දුන්නේ නැහැ. ඒ නිසා ලැබුණේ නැහැ. පින්දපාත යනකොට හැමෝටම ලැබෙනවා. එකම එක නමකට විතරක් ලැබෙන්නේ නැහැ. උන්වහන්සේට අසාධාරණයක් කළාද මිනිස්සු නැහැ. සාධාරණයක් කරලා තින්නේ. මොකද උන්වහන්සේට ලැබෙන්න තිබුණ මොනවද? නොලැබීම. අන්න ඒක ලැබිලා තියෙනවා. අනිත් හැමෝටම දීපු දේවල් ලැබුණා. උන්වහන්සේ මොනවද දීලා තින්නේ? ඒක තමයි ලැබිලා තින්නේ. උන්වහන්සේ මොකවත් දීලා නැහැ. අන්න ඒක දීලා තියෙනවා ලෝකෙට. ඒ නිසා උන්වහන්සේට මොකවත් ලැබෙන්නේ නැහැ. අන්න ඒක ලැබිලා තියෙනවා. මේක දැක්කේ නැහැ කවුරු. මේ ලෝකේ අසාධාරණයක් කියලා එකක් නැහැ. අසාධාරණයක් කියලා අපි එකක් හදාගෙන ඉන්නවා. හැමෝටම හොඳ කුටි තියෙන බලනක මට විතර ටෙන්ට් එකක් දීලා තිනවා. මේක ඉන්න පුළුවන්ද? මේ හරියට උලන් සද්ද මේක ගැස්සෙනවා. මේක භාවනා කරන්න බෑ. මට අසාධාරණයක් කරලා හැමෝම හොඳට ලස්සනට ඉන්නවා. මට විතර මේම දීලා නැහැ. එයාට අසාධාරණයක් වෙලා නැහැ. එයාට මේ ලෝකේ තියෙන හොඳම සාධාරණය ලැබිලා තියෙන්නේ. නිරෝගිමත් කමට සාපේක්ෂව අසනීපී අසාධාරණද නැහැ. ඒක සාධාරණයි. එයා සංසාරයේ කරපු අකුසල කර්ම පාප කර්ම වලට අනුව එයාට සාධාරණයක් ලැබිලා තියෙන්නේ. සමහර කට්ටියට ලැබෙනවා, සමහර කට්ටියට ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ නැති කට්ටියට අසාධාරණයක් කළාද සාසනෙ නැහැ. සාධාරණයක් වෙලා තියෙන. ඇයි? එයා මේ ලෝකයේ කුමන ආකාරයක ජීවත් වුණාද ඒකට අනුව එයාට ඒ ගනුදෙනුව වෙනවා. සිවුරක් ලැබෙන්නේ සාධාරණේ නම් සිවුරක් නොලැබෙන්නේ සාධාරණ හේතුවක් මත තමයි. මේ ලෝකයේ හැමදේම හේතුඵල ධාමයට අනුව ක්‍රියාත්මක වෙන නිසා මිනිස්සු අපට සලකන සැලකිලි, අපට ලැබෙන සිව්පසේ, මිනිස්සු අපට කරන චෝදනා, නිিন্দা, අපහාස, ප්‍රශංසා, ගෞරව ඔක්කම සාධාරණයක්. ඒක අසාධාරණයක් නෙමෙයි. මිනිස්සේ උප්පත්තියෙන් ඉගන්නේ කියලා පාරබුදියානින් එකක්, මිනිස්සෙන් උප්පත්තියෙන් පෝසත් වෙලා රජගෙදර ඉන්න එකයි දෙකම සාධාරණද නෙමෙයිද? සාධාරණයි. ඒ කර්මයට අනුව ඒක වෙලා තියෙන්නේ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන භාවනා යෝගියා මේ සාධාරණේ දකින්න ඕනේ. මේක දැක්කේ නැත යට එක අරමුණක කවදාවත් ඉන්න බෑ. යට උල තිබ්බා වාගේ අරමුණේ ඉන්න බෑ. ඇයි? එයා අසාධාරණේ දකිනකොට යට ඒ අරමුණ කැඩෙනවා. සාධාරණේ දැක්කාම අර වතුර ඇවිල්ලා එක තැනක වැවක එකතු වෙනවා වාගේ. එතන තැම්පත් වෙලා එහෙම නිෂ්කලංක වෙනවා. බලාගෙන ඉඳි සහෝදර සංඝය ලෙඩ වෙනවා. බලාගනින්දි අල්ලපු කුටියේ හාන්දර හපවත් වෙනවා. හැමදේම සාධාරණයි. ආයිසි අපිට තියන්නේ කරන්න පුළුවන්ද? කො ලෝකෙම ඉන්න වෛද්‍යරෝ කම එකතු වෙලාගෙනලා විනාඩි 5ක් වැඩිපුර තියන්නකෝ බෑ. එහෙම විනාඩි 5ක් තියන්න බෑ. එහෙම ක්‍රමයක් නැහැ ලෝකේ. දකුණු කකුලේ තියෙන තුවාලේ වම් කකුලට මාරු කරන එක කරන්න බෑ කාටවත්. ඒක සාධාරණයි. දකුණු කකුලෙන් ගැව්වා කෙනෙකුට එයා තුවාල වුණා. ඒ කකුලටම තුවාලයක් ආවා. ඒක ඒ විදිහට විඳවනවා යා. ඒක වම් කකුලට ගන්න බෑ. ඒක දෙවිවරුන්ටත් කරන්න බෑ. මිනිසුන්ට කරන්නත් බෑ. තථාගතයන් වහන්සේලා ඒක කරන්නෙත් නෑ. වම් හැය පේන්නේ නෑ. ඇත්තටම දකුණු හැය පේනවා. දැන් දකුණු හැය වමට දාලා වම දකුණට දාන්න පුළුවන් බෑ. ඒක කරන්න බෑ. වැඩිපුර ආහාර මං විකන්නේ ඉස්සරහ දත් වලින්. නමුත් හොඳ ශක්තිමත් දත් ඉන්න පිටිපස්සේ නිසා ශක්තිමත් දත් ටික ඉස්සරහට දාලා අර සරල දත් ටික පිටිපස්සට දාන්න කියවම එහෙම සෛල කර්මයක් නැහැ ලෝකේ. වෛද්‍යවරුන්ට එහෙම එකක් හදන්න බෑ. ඒ හැම දෙයක්ම සාධාරණයි. මම මේ ලෝකේ ජීවත් වෙන හැම මොහොතෙම මට මේ විශ්වයෙන් සතරමහා භූතයන් වෙන්නේ ඔක්කොම සාධාරණ දේවල්. මේ සාධාරණයක් දැක්කේ නැත්නම් යට ඒක අරමුණේ ඉන්න බෑ. එයා ඒක අරමුණේ කොච්චර උත්සාහ කළා ඇයි යට අසාධාරණයක් පේනවා? අසාධාරණේ පේනකොට අවිද්‍යාව පාල වෙනවා. ඒ අවිද්‍යාව පාල වෙනකොට සිත කැළඹෙනවා. එයත් නැහැ, එයාගේ අරමුණත් නැහැ. දෙකම ඉවරයි. දෙකම උලඟට ගිහිල්ලා. හැම මොහොතක් ගානේ මේ ලෝකෙ මේ පේන හැම දෙය තුළම සාධාරණයක් තියෙන්නේ. මට කාන්තාර පේන එක කාලයක්. දැන් කාන්තාර පේන්නේ හොඳ ලස්සන ගස් කොළන් පේනවා. මේ පේන්නේ මගේ කර්මයට අනුව මේක සාධාරණද නැද්ද? මෝචරී ඉන්න මනුස්සයට ගස් කොළන් පේන්නෙත් නැහැ, කාන්තාර පේන්නෙත් නැහැ. හැමදාම මැරිච්ච මලකුණක් පේන්නේ. හැඹරිලා මැරිච්ච කට්ටිය, පිච්චිලා මැරිච්ච කට්ටිය, අනතුරු වලට ආව වෙලා කෑලි වලට කැඩිච්ච කට්ටිය, මේ වගේ මලකුණක් පේන්නේ හැමදාම. ඒක සාධාරණයි. එයාගේ සංසාර කර්මයට අනුව එයාට කුමක් පේන්න තියනද? ඒක එයාට හොඳට පේනවා. කුමක් නොපෙනෙන්න තියනද? ඒක කවදාවත් එයාට පේන්නේ නැහැ. දකින්න හැම දෙය තුළම විශ්වය සාධාරණය දකින්න ඕනේ. එතකොට ඒක අරමුණු, ඒ අරමුණු ගත වෙනවා. එතකොටලු සිතට ඒක අරමුණු ඉන්න පුළුවන්. කනක් ඇයිලා හින්ද නැ මේ මිනිස්සු හරියට දොස් කියනවා, නිඳා කරනවා, අපහාස කරනවා, මේ මිනිස්සු නිතරම අපට කරදර කරනවා, හිරියර කරනවා කියලා හිතනවා. දැන් මේ හැම ඉන්සාවක්, කරදරයක්, විවේචනයක්, පීඩනයක්ම සාධාරණයක් නෙමෙයිද? අපි කරපුවානේ අපිට ලැබෙන්නේ. ඇයි මේ සාධාරණේ දකින්නේ නැත්තේ? අසාධාරණයි දකින්නේ. ඒ කට්ටිය අපට අසාධාරණයක් කරනවා නෙමෙයි, සාධාරණයක් කරනවා. හැමෝටම සලකන අපිට සලකන්නේ. ඒක අපිට කරන හොඳම සාධාරණය. ඒක තමයි අපට විය යුතු දේ. ඒක මනාලෙස ඒගොල්ල කළා. මෙන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල මේ ආකාරයට එයාට මේ විශ්වය කරන සාධාරණේ, එයාට ලැබෙන සාධාරණත් එයා දකින්න ඕනේ. දැක්කාම තමයි ඒ හැම දෙයකටම එයා සෑයිමටපත් වෙන්නේ. හැමෝටම හොඳ කුටිය. මට මේක තමයි ලැබෙන්න තියෙන්නේ. විශ්වයෙන් නියම සාධාරණයි. මගේ කර්මයට ප්‍රමාණට අරියට මැනලා ඒකට ගැළපෙන විදිහට කුටිය දීලා තියෙනවා. ඊට වඩා අඟලක්වත් අම්මේ නැයි මන් දීලා නැහනේ. මේක සාධාරණයි මට. බැනුම් ආන එක සාධාරණයි. මගේ වැරදි වලට බයින්න, වැරදි කලානේ තිබෙනු ආන්න එපා. ඒ සාධාරණේ දැක්කමලු සිත නිවෙන්නේ. හැමෝම වැරදි කරනති මං විතරයි ලෝකෙ වැරදි කරන්නේ. ඉතින් මට විතරක් බනින්නේ. අසාධාරණයි. එන ඔක්කොමද බයින්න එපා. ලෝකෙ ඔක්කොමද බයින්න එපා. මට විතරක් බයින්නේ. එයා හිතනවා එයාට අසාධාරණයක් කරනවා කියලා නෑ. එයාට සාධාරණයක් මේ කරන්නේ. අසකන දිව නාසය සමසිත මේ නාම රූපත් එක්ක ගනුදෙනු කරනකොට මේ විශ්වයේ හැම තැනම එයාට සාධාරණීට වෙන බව එයා තේරුම් ගත්තාම තමයි එයාගේ සිත එකතන වෙන්නේ. දැන් එක්තන් කළාද? එක්තන් වුණා. එයා එක අරමුණක පවතිනවද? නෑ. එක අරමුණක පැවතෙනවා. සිතට විසිරෙන්න ක්‍රමයක් නෑ. සිතට දුවන්න තැනක් නෑ. ඇයි? ඒ දුවන තැනත් ඕකම තමයි තියෙන්නේ. දාන අම්බෙනවා සමහර අයට ව්‍යංජන 25ක් එක්ක. සමහර කට්ටියට ව්‍යංජන 3-4 අම්බෙන්නේ. සමහර කට්ටියට දාන නැහැ, පිණ්ඩපාත යන්නේ. ඒ ඒ අයගේ දාන පාරමිතාවට අනුව සාධාරණ නෙමෙයිද වෙලා තින්නේ? කොයිද අසාධාරණයක් තින්නේ? අසාධාරණ නැහැ. අසාධාරණ කියලා අපි එකක් දකිනවා. ඒ නිසා තමයි සිතේ කර්මණු ඇයි අවිද්‍යාව පාළ වෙනවා එතන. ඒ අවිද්‍යාව නිසා අපි පැවැත්මක් අදා ගන්නවා. මම මේ ගත කරන හැම තප්පරයක් ගානේ, හැම සිතුවිල්ලක් ගානේ මට සාධාරණයක් සිද්ධ වෙනවා. ඒ සාධාරණය තුල සෑයීමටපත් වුනාම අරමුණු ගත වෙන සිත. එහෙම නැත්තම් කවදාවත් සිත අරමුණ තියන්න බෑ. ඒ අය අරමුණ කියලා හිතන දේ වෙන එකක්. ඉඳලා ඉඳලා බැලුවා භාවනා වැඩෙන්නේ නැහැ. කමඨාන වැඩෙන්නේත් නැහැ. ප්‍රතිඵලයකුත් නැහැ. මාර්ගඵලයකුත් නැහැ. දැන් කැළඹෙනවා. අනිත් අයගේ මාර්ගඵල නිවන් අවබෝධය ප්‍රත්‍යක්ෂේප කළා නම්, ඒ මාර්ගඵල නිවන් අවබෝධයට බාධා ඇති කළා නම්, ඒක ප්‍රමාද කෙරුවා නම් දැන් Tamanට ප්‍රමාද වෙන්න ඕනේද නැද්ද? ප්‍රතික්ෂේප වෙන්න ඕනේද නැද්ද? ඒකතොල විඩාව ඇති වෙන්න හරියට සාධාරණයක් මේ වෙලා තියෙන්නේ. අපි හිතනවා අපිට අසාධාරණයි. ඇයි? හරියට කමඨාන දෙන්නේ නැහැ. අපිට ගොඩ යන්න උදව් කරන්නේ නැහැ. එයාට ඔක්කොම සාධාරණ වෙලා තියෙන. එයා ඒක දකින්නේ නැහැ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයට තේරිලා නැහැ. ඒ නිසා එයා හිතනවා හොඳ කට්ටිය ගෝලයන්ට හොඳට කියලා දෙනවා. අපට සතපාක දෙයක් කියලා දෙන්නේ නැහැ. අපිව නිකන් අවලංගු කාසියක් අපිව නොසලකාරලා තියෙනවා. අමනාප වෙනවා, වෛර බැඳ ගන්නවා, ගැටෙනවා. හැබැයි එයා සංසාර කුමක් කළාද? ඒක තමයි යට වෙන්නේ. එයා සංසාර ලෝක සත්‍යයට කුමන ආකාරයට දේවල් සිදු කළාද? ඒක තමයි යට සිදුවෙමින් පවතින්නේ. සාධාරණයි. කිසිම අසාධාරණයක් නැහැ. මේක දකින්න දැක්ක නැති නිසා යාට කුටිය තිවේක නැහැ, එළිය තිවේක නැහැ, සේනාසන තිවේක නැහැ. එයා බොහොම ඉක්මනට ඒ ස්ථානෙන් යනවා. යාට ඉන්න බෑ. ඇයි? ආ සාධාරණ දකින්න. කවුරුත් මාවක් මට කතා කරන්න, කිසිම කෙනෙක් මට සලකන්නේ නැහැ. මාව නිකන් පැත්තට විසි කරලා තිනේ. ඕම තමයි මං සංසාරේ හැමෝටම කරන්න ඇත්තේ. මම ලොකු ලොකු තනතුරු වල ඉන්න කාලේ ඒ පල්ලය කට්ටියට ඕම තමයි මං බෙදන්න ඇත්තේ ඇන්දෙන්. ඒක තමයි මේ වෙන්නේ. සාධාරණයි. මේක හැමෝගම මට කරන එක සාධාරණයි. හේතුඵල ධර්මයට අනුව මේක වෙන්නේ. ඒ සාධාරණය දකිනවා. සන්තෝෂෙන් ඉන්නවා. කිසිම දෙයකට ගැටෙන්නේ නැහැ. දැන් ගැටෙන්නේ නැති සිතක්, කැළඹෙන්නේ නැති සිතක් මොන වගේ සිතක්ද? තැම්පත් සිතක්. කැළඹෙන්නේ නැත්නම් දැන් ගලන්නේ නැති වතුර. ගලන්නේ නැති වතුර මේ ගමන් කරන්නේ නැති වතුර. මොන වතුරද? තැම්පත් වතුර. ගඟේ වතුර යනවා. එතකොට දියලි වල වතුර ගලනවා පල්ලයට. දැන් මේ දෙකම නැත්තම් තැම්පත් වතුර. එහෙනම් අපි ගැටෙන්නෙත් නැත්තම්, කැළඹෙන්නෙත් නැත්තම් අපි දැන් මොන වගේ තැනක දෙන්නේ? තැම්පත් තැනක නේ. කියන්නේ දැන් අරමුණු ගත වෙලානේ. අපි අරමුණ හැදුවේ නැහැ. අරමුණ දැන් ලැබිලානේ. අපි එක අරමුණකින් උත්සාහ කළේ නැහැ. දැන් එක අරමුණක ඉන්නවනේ. තිබ්බතන ඕම වතුරේ එක එක ඒවා පාවෙලා නවතිනවා වගේ. දැන් අපිත් නැවතිලානේ. අර තාපසයාට යෝගියාට තේරිච්ච නැති කාරණාව. එයා හිතනවා මේ සිත මෙල්ල කරාම මෙල්ල වෙනවා. මෙල්ල කරන්න කරන්න තමයි ඇදුවන්නේ. අවබෝධ කළාම එයා තැම්පත් වෙනවා. අවබෝධය තුලින් තැම්පත් වෙන්නේ. ඒ සිත අපි කොච්චර දුරට තේරුම් ගන්නවද? කොච්චර ප්‍රමාණයක් සිත අපි අඳුර ගන්නවද? එච්චර දුරට, එච්චර ප්‍රමාණයට ඒක තැම්පත් වෙනවා. දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් ඔරෙක්, එක්කෙනෙක් සෝතාපන්න ආරියකෙනෙක්. දෙන්නව අඳුරගත්තේ නෑ. දෙන්න කෙරෙම බය තියනවද නැද්ද ඔරකම් කරයි කියලා? හරියටම අඳුරගත්තා මේ මනුස්සයා පුතුජන හොරෙක්. මේ ආරියකෙනෙක්. දැන් අපට බය තියෙන්නේ කවුරු කෙරේද? ඇයි අඳුරගත්තා? අඳුරගත්ත නිසා අර 150ක ප්‍රශ්නේ විසඳුණා. ඉතුරු 150 දාන්න තියෙන්නේ. සිත හඳුරගත්තේ නැති නිසා ඇතිවෙච්ච ප්‍රශ්න. අරමුණක තියෙන්න, තැම්පත් වෙන්න, වැඩෙන්න, අවබෝධ වෙන්න අඳුනගත්තේ නැහැ තාම සිත. දැන් අවබෝධය එන්නේ කාටද? සිතට. මාර්ගඵල එන්නේ සිතට. ප්‍රඥාපාල එන්නේ සිතට. එතකොට දැන් මේ ඔක්කොම එන්නේ සිතට නම් ඉස්සෙල්ලාම අඳුනගන්න ඕනේ මොනවද? ඒක අඳුනගන්න නැතුව ප්‍රඥාව අඳුරගන්න යනවා. සිත අඳුරගන්න අරමුණ අඳුරගන්න යනවා. සිත කිසිම පිළිබඳ සිත පිළිබඳ මොකවත් අවබෝධයක් නැහැ. මාර්ගඵල අඳුනගන්න යනවා. මාර්ගඵල අඳුනගන්න පුළුවන්. ප්‍රඥාව අඳුනගන්නත් පුළුවන්. ඉස්සෙල්ලා සිත අඳුනගන්න එපාය. ඔක්කොම කල්ලි. සිත අඳුනගෙන නැහැ. ඒ නිසා ඒ සිතේ මාර්ගඵලයට අඳුනගන්න විදියක් නැහැ. ඒ අවබෝධය එයාට ඇඳින්නේ නැහැ. ඇයි? ඒක අඳුනගන්න එයා තාම ඒකට අදාළ මේ පරිපාලකයා අඳුරගෙන නැහැ. සිත අඳුරගෙන නැහැ. ඒ දුර්වලකම් හදන්න මේ අරමුණ නිකම්ම හැවිල්ලා, අරමුණෙත් නිකම්ම පැවතිලා, මාර්ගඵලත් නිකම්ම හම්බෙලා, දන්නේම නැති ඉදීමක් නවතිනවා. සිත සැකසෙනකොට ඒ ඉතුරු ටික නිකම්ම නෙවෙයි.